මේ පාර්ලිමේන්තුවේ තෝරනින් අපි අපේ රටේ යහපාලනය ගොඩනංවන්න පුළුවන් ඒ වෙනුවෙන් සටන් වදින්න පුළුවන් වංචා දූෂණ මෙහෙයව හැබැයිස්සම තමන්ගේ අඬ අවදි කරන්න පුළුවන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ ශක්තිමත් කරන්න මේ නැතිවරණේ කොහොම විශේෂ නැතිවරණ දැන් මේක කලින් ගත්තොත් එහෙම ජනතා විමුක්ති ලබන නැතිවරණ කරා ඒතකොට මේක වැස්සීම් කිව්වා දැන් මේක කලින් අපි වැස්සීම් කරාම ඔබෙන් ඡන්දයක් කිල්ලේ කවුද ජනතා විශ්වාසයෙන් ඡන්දයක් කිල්ලේ ජනතා විමුක්තිනේ අපි මේ පාර අපිත් ඇවිල්ලා ඔබෙන් ඡන්දයක් කිල්ලනවා ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නොවන ඒ ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය ග්‍රහණය කරසුක විශ්වාස කරන සාමයේ ජනතාවට කියනවා ජනතා විමුක්තිනේ ඡන්දයක් සමහරු අපේ වේදිකාවට ගොඩ වෙලා තියෙනවා තව සමහරු වේදිකාවට ගොඩ වෙන්නේ නැතුවම කියනවා